session of non-stop music, it's yours to do the needful. Boogie it up. Pulong pura ta awa, hihita na raga arang silon ne kada awa. Kuwi paila beral ganang mihata guna bewa, jiwa ala pala malu sew barengum pewa. Minya may rusa gebar baila, damuna damina manila baila. Ba ba ba ba baila baila baila, singha ne dilena baila. When I was in school, I loved a Marilyn Monroe with an early photograph on my black window. Crazy girls used to call me Black Marlon Brando. Your grandma looked like a Mont Hollywood Sando. Veronica, Veronica, can you play the melodica? I'll sing you Express Baila. Diggery dinga, diggery dinga, can't you see the daddy coca dancing with the lady gorilla? ඉස්කෝලේ ගිය කාලේ කුඩාවදියේ ඒ කාලේ ජීවිත ගත කළේ බොහොම ප්‍රීතියේ තිබුණ දේවල් මතකයි පාසල් පන්තියේ මේස පුඩු බංකු කළු ලෑලි මල්ලියේ අර මේස පුඩු බංකු කළු ලෑලි මල්ලියේ රැකියාව කරන කල හැරලා පාසල මනාලියක් ගත්තා මම නොබල කුලමල මකුල් කෑම මේසට අපි දෙන්න ගිය කල මට මතක්ුණේ මේසේ හදපු ගමේ වඩුරාල මට මතක්ුණේ මේසේ හදපු ගමේ වඩුරාල වඩු ආලව සරදේවා වඩුවගේ නම බැබලේවා මේස දරුවාලව දනන් සෙනසුවා අල්මාරි පෙට්ට ගමේද පුඩු මේසද හැදුවා අල්මාරි පෙට්ට ගමේද පුඩු මේසද හැදුවා උළම වරයි ජැටියට ගිහිල්ලා නැවක යන්න වේගන් සිස් හොයාලා සීමන් කෙනෙක් වෙලා යනවා මාරු වෙලා සිලොන් එකට ටටා කියලා ගහන එකත් හොඳයි කියලා මම කියන්නේ බරකාරය හොයාලා ගෙවුවා එක සරයක් වැදුනා කුටි මුරයක් ඒ ජොබ් එක ඇති වුණා මට කොටන්නට ගම්මද පලාතේ මම කියන්නේ එහෙදි වැටුණා අනාතේ අරගෙන ආව අති ගුවි තැන බෑනේ පුතේ මම ආපහු ආවා කොළඹට එකට දෙන්න කැමේදෝ අතරවටෙන් ඔය කතා ඇසේදෝ සැමිලියගේ සායම දැන් වැගේදෝ වැට අතරේ හා ගෙදර පොයින්නවා මෙහා ගෙදර අයයිදම් මුකුළු කරනවා පටි පිටින් ආදරේ දාපුුණු අදිනවා මේවා දැකන හමුලාට යතා නගිනවා ඒ ගත්තු තිංරුණු බල ඇගේ පුලගත්ති කසාද නඩුද ඇති වෙති මක්නිසාද සැමියන් අමු දරුව හැර ඇති මදක පාරී ගත්තුති කපුති මට කෙනෙක් සාරිය මට කෙනෙක් මලය අන් කෙනෙකුට පුදයාලය හිතේ කෝපය දරුවන්ට සෝකය උනගෙන දෙයි මේ වදක බාරිය මයිල් පිරුණ කකුල තව සමහරු ස්ටොකින්ස් දාලා වහගන්නවා කකුල කකුල කකුල කකුල මගේ රෝස පාට කකුල ලස්සන නුනගේ ගැසෙන පස පැතේ උකුල කකුල කකුල කකුල මගේ පෑගෙන මේ කකුල ක්ලෑන් එකේ රජ කරනවා මගේ බුලට් කකුල ඕකේ your first guest on board Mariazel Gunatilaka සීතා කුමරිගේ රාමා කුමරිගේ රාමා කුමරුගේ ආදර ගීත සින්දු ඔන්න එහෙන්න රාමා ಕಿಯ ರಮ ಕಲಾ ದಿನುವಲ ಬಾಲ ಬರದಿನ್ನೆ ನೆನೆ ಹಲು ಬರದಿನ್ನೆ ನೆನೆ ಹಲು ಅತಿವಗ ರಜ ಕೊಲ್ಲು ಸೌತು ವೀರ ಸಹನಯ ನಿತರ ಮಟಗೆನೆ ನಗಲಾಯನವಾ ಮಮ ನವತಿಂಗ್ರೀಸಿ ಪಿಯರ್ವಲಿಗಂತ ಹೋದನ್ನ ಶಪನೆಗೆ ಎನ್ನೆ ಮಮ ರಾಜಾವಗೆ ಇನ್ನೆ ಉಪಯನವದ ತಂದಿಯಟಯನ್ನ ನಗಲಾಯನವಾ ಮಮ ನವತಿಂಗ್ರೀಸಿ ಪಿಯರ್ವಲಿಗಂತ ಹೋದನ್ನ ಶಪನೆಗೆ ಎನ್ನೆ ಮಮ ರಾಜಾವಗೆ ಇನ್ನೆ ಹೌದ ಎನ್ನೆ ತಂದಿಯ Baila Express on board right now. Estelle Gunasekra, leader of the band, Rage. On with the beat. ಗಟ ದುಗತ ಬಾಪಿಂಗನ ಆದರ ಬರ ಜವನಿ ಕಾವ ಸಿತಗತನ ಜನಿನ ದೇಶದ ಉಬಿನ್ನ ದಿನ ಸಿರಾವ ಸಮುದಾಯಕ ದಿಸಲ ಜನವದ ಸಮಾರೋಹದ ನವ ಬರು ಗುರು ಹರು ಕಂದೆ ಸಲ ಕಂದ එක හින්දා පඳුරු අරන් මට බෑන්න මොරටුවේ කොල්ලා පයිලගෙනලා අරගෙන යන්න පොලු කෙලෝ අරලා මොරටුවේ කොල්ලා පයිලගෙනලා අරගෙන යන්න පොලු කෙලෝ අරලා හඳපු නිසා කපන්න බැරිලු මේ කපන්න බැරි අත සමහරු ඉපිනවයලු මේ මේවා තමයි ෆීල්ඩ් එකේ ඇති රජ විහිළු හිතට අරන් ගෙදර ගිහින් නටපන් යාලු මොරටුවේ කොල්ලා බයිලගෙනලා අරගෙන යන්න පොලු කෙලෝ වරෙලා මොරටුවේ කොල්ලා බයිලගෙනලා අරගෙන යන්න පොලු කෙලෝ වරෙලා පයිලා චැම්පියන් පයිලා කිව්වේ පාම් කකා පීලා සැරවයි ඒක නිසයි බොතලා කිව්වේ හොඳම ඒවයි දැනකට නම් මම පාවේ හරිම වීරිය මොරටුවේ කොල්ලා පයිලා ගෙනල්ලා අරගෙන යන්න කොලු කෙලෝ වරෙලා මොරටුවේ කොල්ලා පයිලා ගෙනල්ලා අරගෙන යන්න කොලු කෙලෝ වරෙලා Before the break, let's gonna come up. You fancy some big bad sounds like you know what? Okay, Molang sounds. Boy, oh boy.